ටෙලිකොම් ආයතනයේ ඉන්සුරන්ස් ආයතනය ඒ වගේම සමහර බැංකුවල දූෂිතයන්ගෙන අපි එළිදර කරාම ඒ ඉවත් කරා. යම් ප්‍රමාණයක සමහර දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා යම් ධනාත්මක ස්වභාවයක් තියෙන නමුත් වැරදි තියෙනවා. ඒ වැරදි අපි හෙළිදරව් කරන එක තමයි අපේ පළවෙනි පියවර වෙන්නේ. ඒ දිගටම කරනවා නම් ඒ විරුද්ධව ජනමතයක් ගොඩනගන්න අපි කටයුතු කරන ඉදිරියේ.